අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්තුනි වික්‍රමරත්න නෝනා මහත්මිය, ආදරණීය දූ දරුවන් සම්බන්ධ කරගෙන ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනෙක්ගේ සහභාගීත්වයෙන් සිදු කරන්නට බලාපොරොත්තු වුණු දානමය පින්කමයි මේ ඉතාම ලස්සනට සිදු කළා නිමාවටපත් වුණේ. ඉතින් මේ කලපු පින්කම පිළිබඳව වැදගත්ම අවස්ථාව තමයි ඒ පින්කමෙන් පස්සේ සිදු කෙරෙන ධර්ම දේශනාවට ඇහුම්කන් දීම. මේ පින්නතුන් මේ පින්කමට මං හිතන්නේ මාස ගාණක් සූදානම් වෙන්නේ නැති, කතා බහ කරන්නේ නැති, ඇතමිට දුරකථන ඇමතුම් සිය ගාණක් දෙන්නේ නැති යාළුවන්ට නේද? ඉතින් ඒ සියලුම කටයුතු සම්පූර්ණ වෙච්ච මේ අවස්ථාව නැවත වතාවක් ඒ පින්කම දෙස බලලා සතුටු වෙන අවස්ථාව. මේ පින්කමේ හැම පැත්තක්ම බලන විට පේන ලක්ෂණයක් තමයි හැම දිශාවකම පේන සුදු පාට දේවල්. මේ මල්වල ඉඳන්, මේ ඇතිරිවල ඉඳන්, මේ බෑග්, ඔබේ ඇඳුම, හැම දෙයකම තියෙන්නේ සුදු පැහැය. මේ සුදු පැහැය තමයි බුදුදහමේ ප්‍රධාන වශයෙන් කුසලයේහි සංකේතය විදිහට සලකන්නේ. ඉතින් මේ පින්කමට ඔබ හුඟක් වෙහෙසමාන්ති වුණා ආදරණීය පියතුමාගේ සුනිල් වික්‍රමරත් මහත්මයාගේ අවුරුදු 10 ගුණ සමරු පින්කම විදියට සිදු කළ පින්කම. මං හිතන්නේ තව ඉදිරියට අවුරුදු 10ක්ම ඔබට හිතල සතුටටපත් වෙන පුළුවන් ඉදියේ ලස්සන පින්කමක් මේ සිදු කළේ. අන්නේ පින්කම ගැන හුඟා සතුට වෙන්න. ඔබ මේ හැම දෙයක්ම පෝජකරයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ මුළු තුන් ලෝකෙම පහළ වෙච්ච මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් සිත ඉහළටම දියුණු කරපු උත්තමයන් වහන්සේ වෙනුවෙනුයි මේ හැම දෙයක්ම ඔබ පූජකලේ. ඒ විතරක් නෙවෙයි, සංඝෝ පවජ මානානං කියපු විදිහට මේ මිහිමත වැඩම කරපු උතුම්ම පුද්ගලයන් ස්වාමින් වහන්සේලා, ඒ සැරියුත් මුගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලා වෙනුවෙන් ය මේ හැම දෙයක්ම ඔබේ දෑතින් පූජා කළේ කියන සිතුවිලි ඇති කරගන්න. මේ නිවසේහි ඉන්න පින්නතුන් වගේම පින්කමට සහභාගී වුණු හැම දෙනෙක්ම කල්පනා කරලා බලන්න, ඔබේම නිවසේ, ඔබේම දෑතින්, ඔබේම අම්මා තාත්තා වෙනුවෙන් ඔබටම ආශිර්වාද පිණිස සිදු කළා වූ පින්කමක්සේ කියලා හිතලා සතුටටපත් වෙන්න, ශ්‍රද්ධාව දිනු කරගන්න. එහෙම සතුටටපත් වුණු පමණටයි මේ පින්කමේ ආනිසංශ වැඩි වෙන්නේ. අද විතරක් නෙවෙයි, ඔබ නැවත වතාවක් මේ වගේ දානමය පින්කමකට සහභාගී වෙනකම්ම මේ පින්කම ගැන හිත හිත සතුටු වෙන්න. ඒ හිතන හැම මොහොතකම ඔබේ හිතේ කුසලයේ දිනු වෙනවා. මේ පින්නතුන් දැස බලන විට ඊටාම පැහැදිලි කාරණයක් අපට පේනවා. මේ gederinne mæniyange patan daruwange indala me hama denek kerihima obage charitha lesa balana vita apata ithama pahadili lakshanayak ismathu wenawa e thamai obata hungak yahala mitraadin innawa e wageema obata hungak haamduru innawa langin asuru karana meka nikan labitcha deyak nevey meka dawasekin dehekin laba ganna puluwan deyak nevey meka obē mæniyange piyānanage indan obē jeevithayata labitcha loku lakshanaya. මේක ලැබෙන්නේ ලොකු ගුණධම් ටිකක් තමන්ගේ ජීවිතයේ අභ්‍යන්තරයේ තියෙනවා. ඇතැමිට ඔබ දන්නේවත් නැව තේද කියලා. නමුත් බුදුදහම අනුව බලන විට ඔබට පැහැදිලි වෙයි ඔබේ ළඟ තියෙන ගුණාංග මොනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ළඟ තියෙන ගුණධම් වල මූලික පදනම තමයි ඊටාම ප්‍රාථමික මට්ටමේ තියෙන සහ අනිත් සියලුම ගුණධම් වලට මූලික වෙන ප්‍රධාන ගුණාංගයක් අපේ ජීවිතවල තියෙනට ඕන. ඒ මොකද්ද? ඒ තමයි කළ ගුණ සැලකීම කියන ගුණය. බුදුරජාණන් වහන්සේගේම වචන වලින් කියනවා නම්, කේවලාහේ සහ භික්ඛවේ සප්පුරුෂ භූමී යදිදං කතඤ්ඤුතා කතවේදී කියලා සඳහන් කරනවා. All good qualities depend on gratitude කියලා. Gratitude is one of the main qualities that we have on the path of liberation. පින්නතුනි, මෙන්න මේ gratitude කියන එක කළ ගුණ සැලකීමෙන්දන් ඉහළටම ප්‍රඥාව දියුණු කිරීම දක්වා අතර පරාසය තුළ ගුණධම් සමුදායක් බුදුහාමුදුර අපට දේශනා කළා. මේ කළගුණ සැලකීම අපේ ළඟ තියෙනකොට තවත් පියවරක් අපේ ඉදිරියට යනවා. ඒ තමයි දානය. අපි ප්‍රැක්ටිස් කරනවා ජෙනරොසිටි එක. දානය පුරුදු කරනවා. මේකත් අපේ ජීවිතවල තියෙන ලක්ෂණයක්. බුදුරජාණන් වහන්සේගෙන් වරක් කෙනෙක් අහනවා කොහොමද මිත්‍රයන් දිනාගන්නේ කියලා. How to win friends කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා he who practices generosity wins friends කියලා. යම් කිසි කෙනෙක් දන් දෙනවා නම් පරිත්‍යාගශීලී නම් ඒක නාට හුඟක් මිතුරන් ඉන්නවා කියලා. ඔබ ඇසුරු කරන අය බලන්න. යම් කිසි කෙනෙක් දැඩි ලෝභ නම් ඒක නාට වැඩි යාළුව කැමති නැහැ. යම් කිසි කෙනෙක් ඇසුරු කරනකොට හොඳට බලන්න යා කොච්චර පරිත්‍යාගශීලී කෙනෙක්ද කියලා. මෙන්න මේකෙන් තමයි අපට මිතුරෙකුට ලං වෙන්න පුළුවන් ලක්ෂණය. හැබැයි මේ පරිත්‍යාග කරන දේ ඒක ලබන කෙනාට අර්ථවත් දෙයක් වෙන්නට ඕන. වැරදි දේවලුත් දීලා යාළුව ලබා ගන්න පුළුවන් නේද? නමුත් බුදුදහමෙන් අගය කළන්නේ අපි මේ පරිත්‍යාග කරන දේ ලබන කෙනාට ප්‍රයෝජනවත් දෙයක් වෙන්නට ඕන. ඒක ආහාර පානයක් වෙන්න පුළුවන්, ඇඳුමක් පැනඳුමක් වෙන්න පුළුවන්, නිවසක් වෙන්න පුළුවන්, ඊටත් වඩා ඉහළ දෙයක් වෙන්න පුළුවන්. බුදුදහමේ දැක්වෙනවා කින්දද කියලා සූත්‍රයක්. යම් කිසි කෙනෙක් ආහාර දෙනවා නම් බලය දුන්නා වගේ. අන්නදෝ බලදෝ හෝති, වන්නදෝ හෝති වත්තදෝ. යම් කිසි කෙනෙක් වස්ත්‍ර දෙනවා නම් වර්ණයේ ශරීර පැහැය දුන්නා වගේ කියලා. මේ විදිහට දේශනා කළා. යම් කිසි කෙනෙක් ආලෝකය දෙනවා නම් ඇස් දන් දුන්නා වගේ. යම් කිසි කෙනෙක් ගමන් පහසුව දෙනවා නම් එයා සැපය දුන්නා වගේ. සෝචදා සබදදෝ හෝති යෝදදාති උපස්සයන් කියනවා. යම් කිසි කෙනෙක් කෙනෙකුට ගයක් දෙනවා නම් ඒක නාසියල්ලම දුන්නා වගේ කියලා. අමතන් දදෝජ සෝහෝති යෝ ධම මනුසාසති කියලා කාරණයක් සඳහන් කරනවා. යම් කිසි කෙනෙක් ධර්මයෙන් දානයක් දෙනවා නම් ධර්ම දානමේ පින්කමක් සිදු කරනවා නම් එයා අමෘතය දුන්නා වගේ කියලා. අපිට පේනවා මේ පින්තුන් යාළුවන්ට හුඟක් උදව් කරනවා. ඇතැම් විට යාළුව හොඳින් ඉන්න වෙලාවෙ විතරක් නෙවෙයි යාළුවන්ට කරදරයක් වුණාම, ලෙඩ දුකක් වුණාම, මරණයක් වැනි අවස්ථාවකදී ඔබ ගිහිල්ලා ඔබේම දුක වගේ බෙදා හදාගෙන යාළුවනොත් එක කටයුතු කරනවා. මෙන්න මේක ලොකු ගුණාංගයක්. ඒ විතරක් නෙවෙයි අපි දැකලා තියෙනවා මේ ඇත්තම් බනහන වෙලාවේදී ෆෝන් එක තියාගෙන තමන්ගේ ළඟම යාළුවන්ට ෆෝන් එකෙන් පේන සලස්වනවා. ඒ බනහන සලස්වනවා. පින්නතුනි ඔය තමන්ට තියෙන ෆෝන් එක හරියට දැන් කාලේ හැටියට දිබ්බ චක්කු ඥානය වගේ. දිබ්බ සෝත ඥානය වගේ. මේකෙන් අපි රිසල්ට් එක ගන්න ඕන. ඉතින් අපේ ළඟම යාළුවන්ට උදව් කරන්න පුළුවන් අවස්ථාව මේක. ඔබ ඇත්තටම යාළුවන්ට ආදරේ නම් ඒ යාළුවන්ට හොඳම ධර්ම දේශනහනට සලස්සන්න. ඒකට හොඳම මාධ්‍ය තමයි මීඩියා එක තමයි ඔබේ ෆෝන් එක. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. The gift of dham excels all other gifts කියලා. ඇයි ඒ ධර්ම දානය මෙලොවට විතරක් නෙවෙයි මුළු සසර ගමනටම ජීවිතාලෝකවත් කරන්න හේතුවක් වෙනවා. ඉතින් අපි සඳහන් කළේ අපේ තියෙන ප්‍රයිමරි ක්වොලිටි එක තමයි ග්‍රැටිටියුඩ් කියන එක. ඊට පස්සේ ජෙනරොසිටි කියන එක. ඊට පස්සේ තවත් ඉදිරියට යනකොට ගුණාංගයක් අපේ තියෙනවා යහළුවන් දිනා ගන්න ක්‍රමයක්. ඒ මොකද්ද? ඒ තමයි සිල්වන්ත භාවය කියන එක. කායික වාචික සංවරය කියන එක. When we practice virtue or moral conduct, discipline in our speech and behavior, we can win friends. ඇයි ඒකට හේතුව? යම් කිසි කෙනෙක් දාන දුන්නත් යම් කිසි කෙනෙක් සොරකම් කරනවා නම් බොරු කියනවා නම් අපි යා ගැන විශ්වාසය අඩු වෙනව නේද? අපි යම් කිසි කෙනෙක් ඇසුරු කරනකොට අපි බලන්නේ එයා බොරු නොකියන කෙනෙක්ද, එයා හොරකම් නොකරන කෙනෙක්ද කියලා තමයි බලන්නේ. ඔබේ ළඟම යහළුවෙක්, ඥාතියෙක් ව්‍යාපාරයකට සම්බන්ධ කරගන්න වගේ බලනවා නම් ඔබ අහන්නේ වෙනත් අයගෙන් එයා හොරබොරු නැති කෙනෙක්ද කියලා නේද? හොරබොරු නැහැ කියලා අහන්නේ ඇයි? මේ පංචශීලයේ ශික්ෂාපද දෙකක් ආරක්ෂා කරනවාද කියලා අහන මේකයි. එයා හොරකම් කරන්නේ නැද්ද? එයා බොරු කියන්නේ නැද්ද කියන මෙන්න මේ කාරණා දෙක තමයි බලන්නේ. ඊට වඩා තව ශික්ෂාපද ආරක්ෂා කරනවා නම් ඊටත් වඩා ගෞරවයක් විශ්වාසයක් ඔහුගේ ළඟ ඇති වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් පංචශීලය ආරක්ෂා කරනවා නම් එයා ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. එයාට හුඟක් මිත්‍රයන් ඉන්නවා. සාමාන්‍ය මිත්‍රයන් නෙවෙයි, ආධ්‍යාත්මික මිතුරන්, ස්පිරිචුවල් ෆ්‍රෙන්ඩ්ස් ඔහුට දිනා ගන්න පුළුවන්. මෙහෙමත් ඉඳලා තවත් ඉදිරියට යනකොට පියවරක් තියෙනවා. විශ්වාසා පරමාඥාතී කියලා කාරණයක්. අපේ නායක හාමුදුරුවෝ ළඟදී ධර්ම දේශනාවකදීත් ඒ කාරණේ ඉස්මතු කළා. විශ්වසනීයත්වය තමයි trustworthiness is the best kinship කියලා. විශ්වාසවන්ත භාවය. අපි ඇසුරු කරන යාළුවන් අපි ගැන බලන්නේ හදිස්සියකට තමන්ගේ දුකක් විශ්වාසවන්තව දෙයක් අනිත් කෙනාට කියන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. ඒක රහසක් වශයෙන් තියාගන්නවද කියලා බලනවා යා. මෙන්න මෙතෙන්ට කෙනෙක් කෙනෙක් පිනතුනේ ලේසෙ නෑ. කෙනෙකුට කලගුණ සලකන්න පුළුවන්, දන් දෙන්න පුළුවන්, සිල්වන්ත වෙන්න පුළුවන්. හැබැයි විශ්වාසනීයත්වයේ දිනා ගන්නවා කියන එක හැම වෙලාවෙම පිනතුනේ. ඒකට හුඟක් කල ගත වෙනවා. ඒකට අවංක භාවයත් එක්ක දීර්ඝ කාලයක් විශේෂයෙන් තමන් ළඟම ඇසුරු කරන මිත්‍රයන්ගේ හිත දිනා ගන්නට වෙනවා. යම් කිසි දෙයක් කිව්වොතින් ඒක ආරක්ෂා සහිතව රැක ගන්න කෙනෙක් වෙන්නට ඕන. අපේ පුද්ගලික දෙයක් කිව්වොතින් ඒකට පිහිටක් වෙන කෙනෙක් වෙන්නට ඕන. අන්න ඒ තැනැත්තා තමයි අපට ඉන්න හොඳම ඥාතිවරයා. ඇතැම් විට තමන්ගේ ලේ ඥාතීන්ට වඩා විශ්වාසවන්තයි පිටය නේද? ඇයි ඒ අයට ඕන දෙයක් කියන්න පුළුවන්, ඕන උදව්වක් ඉල්ල ගන්න පුළුවන්, දුකේදී පිහිට වෙනවා. මෙන්න මෙතෙන්ට එන්න පින්නතුනේ අපි උත්සාහ කරන්නට ඕන. බුදුහාඳුරු මේක අගය කළා. විශ්වාසා පරමාඥාති විශ්වසනීයත්වය, විශ්වාස පුද්ගලයා තමයි උතුම්ම ඥාතිවරයා කියලා සඳහන් කළා. දැන් ඔන ක්වොලිටීස් කීපයක් අපි සාකච්ඡා කළා. මොනවද? When we go on the path of liberation, little by little we should develop our qualities, human values. One of them is gratitude. The second one is generosity. Next one is discipline in our speech and behavior, සීල. ඊළඟට trustworthiness, විශ්වාසවන්ත භාවය. මෙතනොත් ඉහළට ගිහිල්ලා මිනිස්යන්ගේ විතරක් නෙවෙයි දෙවියන්ගේ සිත් දිනා ගන්න ක්‍රමයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ මොකද්ද? මනුස්සානම් පියෝ හෝති, අමනුස්සානම් පියෝ හෝති, දේවතා රක්ඛන්ති. මොකද්ද ක්වොලිටි එක? He who practices loving kindness, metta bhavana, wins humans and devas. He is protected by devas. පින්නතුනි මෛත්‍රී භාන වඩන්න පුළුවන් නම් මේක තමයි ලෞකික මට්ටමේ ඉහළම කුසලයේ විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා යන්තං සම්පදං අවිසමෙච්ච සබ්බේ සත්තා භවන්ද සුඛිතත්තා කියලා. He who wishes to attain the peace of mind should practice loving kindness meditation. අපි හැම වෙලාවෙම සීල සත්ත්වෝ සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අපි කොච්චර දුරට සැපතෙන් සතුටෙන් ඉන්නවාද කියලා බලන එක සයින් එකක් තමයි, ඒක සලකුණක් තමයි අපි දවසට මෛත්‍රී භානාව ප්‍රැක්ටිස් කරන කාලය. අපේ ධනයවත් අපේ රූප සම්පත්තියවත් අපි මාසයට ගන්න වැටපුවත් නේ අපේ සතුටේ සංකේතය. අපි කොයිතරම් දුරට සතුටෙන් ඉන්නවාද කියලා බලන ලක්ෂණය තමයි කොයිතරම් අපි මෛත්‍රී සාගතව ඉන්නවාද කියන කාරණය. එහි ඉහළම රිසල්ට් එක මොකද්ද? යම් කිසි කෙනෙක් දැක්ක අවස්ථාවේදී අපට හිතෙන යා තමන්ගේම දරුවෙක් කියන ආකල්පයෙන් යා පිළිබඳව මෛත්‍රී සාගතව බලනවා. මාතා අයතාන යම් පුත්තන් කියන්නේ මේකයි. අම්මා කෙනෙක් තමන්ට ඉන්න එකම දරුවාට දක්වන සෙනෙහස විදියට ලෝකේ හැම දෙනා කෙරෙහිම බලන්න තමන් උත්සාහවන්ත වෙනවා. පින්නතුනි මේ අපි සඳහන් කළේ ලෞකික මට්ටමේහි තමන් යාළුවන් දිනා ගන්න ක්‍රමය, කීර්තිය දිනා ගන්න ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ. හැබැයි මෙච්චරක් විතරක් නෙවෙයි පින්නතුනි. අපට ඉන්නේ මේ යාළුවන් කවදා හරි දවසක අපට අහිමි වෙනවා. කොච්චර හොඳ යාළුවෙක් හිටියත් අපට යාගෙන් ගෙන් වෙන්න සිද්ධ වෙනවා. මේකට හොඳම උදාහරණයක් තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාපු අවස්ථාව. සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනිවන් පාපු අවස්ථාවේදී වැඩිපුරම දුක් වුණු සාමීන් වහන්සේ කවුද කියලා දන්නවද? ඒ තමයි ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරන්ට හිටිය හොඳම යාළුව තමයි සාරිපුත්ත හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරන්ට වැඩිපුර සිවුරක් හම්බුණාත් ඒක තියාගෙන ඉන්න සාරිපුත්ත හාමුදුරුවෝ වෙනකම් පූජා කරා. ඒ තරම් හිතවන්ත භාවයක් තිබුණා. මෙහෙම හිටිය සාරිපුත්ත හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කලින් පිරිනිවන් පෑවා. ආනන්ද හාමුදුරුවෝ ඉතාම සංවේගයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ළඟ ඇවිල්ලා දුක ප්‍රකාශ කළා. භාගතුන් වහන්සේ මේ අවස්ථාවේදී සඳහන් කරනවා ආනන්ද මම ඔබට කලින්ම මේක කියලා තිබ්බනේ සියලුම ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙලා යනට සිද්ධ වෙනවා කියලා. ඒ නිසා ඔබ ඔබටම පිළිසරණක් සකසා ගන්න. මොකද අපටම සලසා ගත යුතු පිළිසරණ. ඒ තමයි practicing mindfulness. සතිමත් භාවය පුහුණු කිරීම. සිහිය සහනුවණ දිනු කිරීම. මෙතන මේක තමයි ඉහළම ක්වොලිටි විදිහට සලකන්නේ. අර කලගුණ සැලකීමෙන් ආරම්භ කරපු මේ ගමන් මග අවසාන වන්නේ ප්‍රඥාවෙන් ඉහළම තලයකට අපව ඔසවා තබලා. මොහොකටද සතිමත් බව කියන්නේ? අපේ ශරීරයත් අපේ හිතත් ගැන නිතර අවධානයෙන් සිටීම. අපි බොහෝ විට නිතරම බාහිර දේ ගැන තමයි අවධානයෙන් ඉන්නේ. හැට රූපයක් පේනකොට ඒ රූපය කොහොමද කියලා හොඳට අපි බලනවා. ශබ්දයක් ඇහෙනකොට හොඳට බලනවා, බාහිර තමයි බලන්නේ. ඒක සාමාන්‍ය කෙනෙක් කරන දේ. නමුත් පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ඉදිරියට අපි කොමක්ද කළ යුත්තේ? අපට ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට තමන් දක්ෂ වෙන්නට ඕන. මේ මොහොතේ තමන්ගේ සිත වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. මෙන්න මේකට තමයි සතිමත් බව කියලා කියන්නේ. දැන් මේ වෙලාවේ ළමයේ කඩන්න පුළුවන්, ෆෝන් එක කරින් සියන්න පුළුවන්, කවුරු හරි කෙනෙක් වාජනයක් කෙනෙක් යටින් කුඩු වෙන්න පුළුවන්. එහෙම වෙච්ච වෙලාවෙද ඔබ බලන ඔබේ හිතට මේ මොහොතේ මොකද වෙන්නේ කියලා? ඔබේ හිතේ වෙලාවේ ලෝභයද තියෙන්නේ? පරිත්‍යාග සීලීත්වයක්ද? අමනාපයක්ද? මෛත්‍රියක්ද? මෝහයක්ද? ප්‍රඥාවක්ද කියලා හොඳට අවධානයෙන් ඉන්න. මෙහෙම කාලයක් ඉන්නකොට තමන්ගේ ඉහළම ක්වලිටිය තමයි අමෝහන් වාචිත්තං අමෝහං චිත්තං පජානාති. ප්‍රඥාවෙන් ඉන්න අවස්ථාව තමන්ට පේනවා තමන්ගේ ජීවිතේ. මොකද ප්‍රඥාවෙන් ඉන්න ජීවිතය කියලා කියන්නේ? ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට අපි තේරුම් ගන්න ඕනේ මේ මොහොතේ අපි ඉන්නේ ඒ නිරුද්ධ වෙච්ච රූපය, ඒ නිරුද්ධ වෙච්ච ශබ්දය පිළිබඳව සිතමින් මනෝ විඥාණයෙන් මේ වෙලාවේ ඉන්නේ කියලා තේරුම් ගන්නට ඕන. අපි ජීවිතේක මොහොතක් හරි ඉඳලා තියෙනවද මෙහෙම? දැන් මේ වෙලාවේ ඔබේ ඇහැට රූප පේනවා, කනට ශබ්දයක් ඇහෙනවා. ඒ රූපයේ පේන අවස්ථාව, ශබ්ද ඇහෙන අවස්ථාව ඔබට ආපස්සට ඇවිල්ලා ඔබේ පිටුපස ඉඳගෙන ඔබට හිතන්න පුළුවන් ද මේක ඔබ තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන් කියලා? ඒ මනෝවිඥාණයෙන් තේරුම් ගන්නකොට ඇසෙන් දැකපු රූපියත් නිරුද්ධ වෙයිලා, කනෙන් ආපු ශබ්දයත් නිරුද්ධ වෙනවා. පින්නතුනි, මේක එක තත්පරයක් ජීවිතේ ඉන්න පුළුවන් නම්, ඔබ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා නම් ඔබ ජීවිත කාලය කරපු සියලුම පින්කම් වලට වඩා මේ එක තත්පරයෙන් බර වැඩි. ඒක මොහොත අපි දුකෙන් නිදහස් වෙලින්නේ. ඒ මොහොත තුල බාහිර කිසිම කෙනෙකුට අපව කන්ට්‍රෝල් කරන්න බෑ, අපට දුකක් දෙන්න බෑ. අපි අභ්‍යන්තරයේ පැත්තෙන් ඉන්නේ. මේකට තමයි විපස්සනා භාවනා කියලා කියන්නේ. මේකට තමයි ඉන්සයිට් මෙඩිටේෂන් කියලා කියන්නේ. මයින්ඩ්ෆුල්නස් එකේ ඉහළම රිසල්ට් එක මේක. මයින්ඩ්ෆුල්නස් එක තමයි අපේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. අන්තිමේදී ඩියුරේෂන් ඔෆ් ඉන්සයිට් මෙඩිටේෂන් ඉස් අවර් IQ ඕ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්. ඉන්ටෙලිජන්ට් කෝෂන් ඕ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්, මේක තමයි හයස් ක්වලිටි එක. මෙන්න මෙතෙන්ට එනකොට අපේ ජීවිතවල ස්පිරිචුවල් SMS එකක් වැඩි වෙනවා. ඔබ නිතරම SMS යවනෝනේ කටියටනේ. බොඩිස් SMS එකක් ඔබ දැනගන්නට ඕන. ඒ මොකද්ද? What is the body's SMS? Silently, mindfully, slowly. Silently, mindfully, slowly. This is the body's SMS. පින්නතුනි, මෙතන තමයි බුදුදහමේ ඉහළම ක්වලිටි විදිහට සලකන්නේ. මේ මට්ටම කියන්නේ අපි හරියට නෙළුම් මලක් වගේ මේ ලෝකයේ නැමැති විලෙහි මඩ සහ දිය තියෙන විලක් සහිත මේ ලෝකයේහි අපි හරියට පද්මෝපකාර ජීවිතයක් ගත කිරීම විදිහට දේශනා කළේ මේකයි. ඒ විලේ හටගන්න, විලෙන් නැගිලා ඉන්න නෙළුම් මල විලේ තියෙන මඩවත් වතුරවත් නොගෑවී තියෙන්නේ. විලෙන් උඩට ඇවිල්ලා තියෙන ලස්සනට සුවඳවත් බබලමින් ඒ මල තියනවා. අන්න ඒ වගේ මේ සාමාන්‍ය කෙලෙස් තියෙන ලෝකයේ තුල අපට පද්මෝපකාර ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් මෙන්න මෙතෙන්ට එන්න තමයි පින්තුනි. මේ පූජ කරපු හැම මලක්ම, ඔබ පූජ කරපු හැම බත් හැන්දක්ම ඔබ කැප කළේ මෙන්න මෙතෙන්ට එන්න. මේ පූජ කරන දේවල් වල රිසල්ට් එක හිතන්නේ ඔබට කීර්තියක් ලැබීම කියලා. අපි ලොකු පින්කමක් කළා කියලා කීර්තිය ලබන විතරක් නෙවෙයි මේක ඔබ ලබන්නේ කරන්නේ. ඒකත් ඔබට ලැබෙනවා. නමුත් ඒක අමුතුවෙන් ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ. ඔබ කරන්නේ මේ සියලුම පින්කම් වල රිසල්ට් එක අරගෙන දන් දීලා සිල්වන්ත වෙලා මෛත්‍රී භානාව වඩලා මේ වගේ ලැබෙන ප්‍රයිමරි බෙනිෆිට්ස් තමයි නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, කල්යාණ මිත්‍රාශ්‍රය. මේව තමයි යුටිලිටිස් ටික, මේව තමයි යටිතල පහසුකම් ටික. ඊ යටිතල පහසුකම් ටික විතරක් ලබාගෙන හිටියට හරියන්නේ නැහැ පින්නොත්දී අපේ නිවසේ වාසය කරන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේගේ නිවස විදියට සැලකුවේ සතිපට්ඨානය. Living in mindfulness is like that living with the supreme Buddha. In this spiritual path, if you can practice these qualities day by day, gratitude, generosity, discipline in our speech and behavior, practicing loving kindness, and finally practicing mindfulness. As the result of practicing these qualities, we always think that the world, sabbe sankhara anicca, all conditioned things are impermanent. They are selfless, they are dissatisfactory. He who sees this reality with wisdom, this is the path for the purity. පින්නතුනි මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ලැබපු මේ ඊටාම දුෂ්කර අවස්ථාව, දුර්ලභ අවස්ථාව කිසිසේත්ම මගහැරෙන්නට යන දෙන්න එපා. ඔබ මේ ලස්සනට පින්කම් කරන්නේ මේ සම්බුද්ධ ශාසනයක මේ ආධ්‍යාත්මික ගමන් මගෙන් ප්‍රතිඵල ගන්න. ඉතින් ඒ සඳහා ඔබට හේතුව ඊටාම ලස්සන පින්කමක් කළේ. ඉතින් ඔබතුමිය හුඟා සතුටට පත්වන ආදරණීය දරුවන් පිරිවරාගෙන මේ ඥාතින් හැම දිනෙකම සහභාගී කරගෙන ඊටාම ලස්සනට පින්කම කළා. මේ හැම දෙයක්ම හරියම පිළිවෙලයි. ඉතින් ඒ දරුවන්ගේ දක්ෂතාවය, දරුවන්ගේ ගුණාංග, ඇසුරු කරන අයගේ ගුණවත් බව හැමදෙනාම හැමදේම එකතුනා මේ පින්කම ලස්සනට කරන්න. එවැනි පින්කම කානිසංශය ලබන්නට ඒ පියතුමා සුනිල් වික්‍රමරත්න මහත්මයා පින්වන්ත වුණා. ඉතින් එතුමා මිය ගිහිලා වසර 10ක් පිරෙන අවස්ථාව ඔබට තව ඉදිරියට අවුරුදු 10ක් හිතලා සතුටු වෙන්න පුළුවන්. ඉතාම ලස්සන පින්කමක් සිදු කළා. අපේ නායක හඳුරෝ සඳහන් කරපු ආකාරයට මේ වස් කාලයේහි ආරම්භයේම සිදු කරපු පින්කම් පීඩ තුන් මාසයකට පස්සේ පන්සල්වල කටින පින්කම් සිදු කරනවා. ඒ අවසාන පින්කම කටින චීවර පූජාව. ඒ කටින චීවර පූජාවේ සමාරම්භක පින්කම ඔබ පන්සල් පහක විතර ස්වාමින් වහන්සේලා වැඩමවලා ඔබ ලස්සනට මේ පින්කම් කරන තරම් ඔබ භාග්‍යවන්ත වුණා. ඒක ඔබේ පින, ඒක ඔබේ වාසනාව. ඉතින් ඒ ගැන හිතලා හුඟා සතුටට පත්වන්න. මේ සියලුම පින්කම් ලානිසංසයෙන් ඒ මියගිය පියතුමා ප්‍රධාන ඔබ හැම දිනාටම ඔබේ සසර ජීවිත සුවපත් වීම සඳහා, දුකෙන් නිදහස් වීම සඳහා මේ උතුම් පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.